පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. දුරාමේරය නජ්ජ පමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුසං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ සම්බං ආම භන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්ථති මහතෝ අත්ථාය සංවත්ථති මහතෝ යෝගක්ඛේමාය සංවත්ථති මහතෝ සති සම්පජඤ්ඤාය සංවත්ථති ඥාන දස්සන ප්‍රතිලාභාය සංවත්ථති දිස්ස ධම්ම සුඛයාරාය සංවත්ථති විඥා විමුක්ති ඵල සච්චේ කිරියාය සංවත්ථති කතමෝ ඒක ධම්මෝ කායගතා සතිති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, පුරෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සම්ලෝකවාසී සමස්ත සත්‍යාත හිතසූ පිණිස පවත්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න යෙදෙන විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර පසළොස්වක පොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය සාමත්ම සීකාතිවුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සි සාවධානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අදිස්ථාන ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර පෙළකින් එකක් මේ ප්‍රකාශ වුනේ. මේ වාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. ඒ සූත්‍ර දේශනා 68න් මේ කියෙන්නේ කායගත සතියේ තියෙන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති. මහණෙනි, එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයේ පිණිස පවත්නේය. මහතෝ අත්ථාය සංවත්තති. ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් පිණිස පවති. මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති. ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවති. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති. මහතු සංසාර යෝගීන් එතර වීමෙන් ලැබෙන ෂේම භූමිය වෙන නිවනට පැමිණීමට හේතු වෙයි. නිත්‍ය ධම්ම සුඛ විහරාය සංවත්තති. මේ ජීවිතයේ සැපවත් වීම පිණිස පවති. විඥා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්තති. ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවති. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මින් ප්‍රකාශ වුනේ මහත්ම සංවේදී පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජඤ්ඤයේ පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස, මෙලව හිතසෝ පිණිස, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා. එකම ධර්මයක්, ඒ කවර එක ධර්මයක්ද? කායගත සතියයි. මේ දේශනෙන් පැහැදිලි වෙනවා කායගත සතියේ තියෙන උසස් බව. තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා. අමතන්තේ භික්ඛවේ න පරිභුඤ්ජಂತಿ ඒ කායගත සතින් න පරිභුඤ්ජಂತಿ. යමෙක් කායගත සතියේ පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතයේ පරිභෝග කරන්නේ නැත. අමතන්තේ භික්ඛවේ පරිභුඤ්ජಂತಿ ඒ කායගත සතින් පරිභුඤ්ජಂತಿ. මහණෙනි, යම් කෙනෙක් කායගත සතියේ පරිභෝග කරනවා නම් අමෘතයේ වළඳන්නේ වෙනවා. අමතන්තේ සම්භික්ඛවේ අපරිභුත්තං යේ සංඛාගත සති අපරිභුත්තා. යම් කෙනෙක් කායගත සතිය වැළඳුවේ නැත්නම් එයත් අමෘතයේ වැළඳුවේ නැහැ. අමතන්තේ සම්භික්ඛවේ පරිභුත්තං යේ සංඛාගත සති පරිභුත්තා. යම් කෙනෙකුට කායගත සතිය වළඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතයේ වැළඳුව අය වෙනවා. අමතන්තේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගත සති විරද්ධා. යම්කෝට කායගත සතිය වැරදුනේ නම් අමෘතයේ වැළඳුණා. අමතන්තේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා. යම්කෝට කායගත සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් එයත් අමෘතයේ වැළඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඨ වලින් පැහැදිලි වෙනවා. කායගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ, විසුද්ධි මාර්ගයේ, අභිධර්මයේ පටිසම්භිදා මග්ග පාළියේ, පටිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ, පටිසම්භිදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කායගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම්වලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි, මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කායගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නවසීවතිකය සියල 14යි. කායගත සතියේ තියෙන සතරවැදාරම් කායගත සතිය නම් වර්ණ කසින වශයෙන් කායගත සතිය වැඩිමයි. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ හා තවත් එවැනි තැන්වල පටික්කුල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාව අද ඉදිරිපත් කරනු ලබන්නේ පටික්කුල මනසිකාරය ගැනයි. ඒ අර මහා රාහුලවාද සූත්‍රයේ, මහා හත්තිපදෝපම සූත්‍රය, ධාති භංග සූත්‍ර ආදීහි මේ කායගත සතිය ධාතු මනසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවාගේ මජ්ක්‍ධිම නිකායේ කායගත සති සූත්‍රයේ පමණක් වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අස සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් මේ ගප්තිංසාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විෂය වන්නේ නැහැ, අරමුණ වන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රමණය කායගත සතියවත් මේ පටික්කුල මනසිකාර වශයෙන් ගැනීම කායගත සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් දිනක් මගඵල නිවන් ලැබුවා නම් නැදිම දිනක් ලැබුවේ මේ ධක්ඛිංසාකාර පටිච්චවල මනසිකාර කායගත සති භාවනාවයි. එනිසා දැන් අද මේ පටිච්චවල මනසිකාර සම්බන්ධ කායගත සතිය ගැනයි අපේ මේ දේශනාව. එනිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් කලමින් අපි ප්‍රකාශ කළා. කායගත සතිය වඩන්නෝ සැපෙන් නිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්න වෙනවා. එවැගේම දෙවියන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අමියාවද රසවිස ගිනි ශරීරය ගත නොවී යනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. මුහුණ පමණක් නෙවෙයි සකල ශරීරයම වර්ණ සම්පන්න වෙනවා. එවැගේම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මනස සිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් නොකලේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්දී පවා ධ්‍යාන සංසවින්දනේ කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කායගත සති භාවනාව වැළඳීමේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගය, මහත්ම අර්ථය, මහත්ම යෝගාක්ෂේමය, සති සම්ප්‍රජඤ්ඤය, ඥාන දර්ශනය, මෙලව සැප මේ හිතසුව, එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් අදාරා සබා ගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වශයෙන් වැඩිමෙන් පටිකූල වශයෙන් වැඩිමෙන් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙනවා. හේතුව පටිකූල භාවනා අරමුණෙහි විතක්ක විචාර දෙක නොමැතිව ධ්‍යාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධ්‍යානයෙන් එහාට විතර්ක විචාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආගියේ ධ්‍යාන ලබන්නට පටිකූල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ධක්ඛිංසාකාර කායගත සතිය දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයේ තරි සාකච්ඡා කළා. කියා හිටියා ආයස්මත් මලියදේව ඉස්තවරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ලක ඉස්තවරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවස්ට එක ධ්‍යානයක් බැගින් ධක්ඛිංසාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ. සමහර විට එක දාසක් එක ධ්‍යානයකින් එක දාසක් අනිත් ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ කියන්නේ සමන් ගැනමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ ධක්ඛිංසාකාරයේ කොටස් 32කින් ප්‍රථම ධ්‍යාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නම. ඉතින් කියනවා කේසා ලෝමා ආදී එක එක කොටාසයකින් එක එක ප්‍රථම ධ්‍යානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුව භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ ධක්ඛිංසාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ ධක්ඛිංසාකාර භාවනාව ගැන පිටකත්‍රයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ ධක්ඛිංසාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දැක්වෙන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ ආභෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආදී පෞරාණික අටකතාවල දක්වන උපදෙස් දෙලා. ධක්ඛිංසාකාර කර්මස්ථානයේ වඩන්න උද්ග්‍රහණ කෞසල්‍ය 7කුත් මනසකාර කෞසල්‍ය 10කුත් ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ග්‍රහණ කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර 7ක් තියෙනවා. ඒ අත්ආකාරයෙන් මේක දැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. මනසකාරක අවසානයේ කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාර 10ක් තියෙනවා. ඒ සම්බන්ධ උපදෙස් 10ක් තියෙනවා. ඒකෝට මෙහි සඳහන් වෙනවා මේ සප්තවිධ උද්ඝාන කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම 7. වචසා, මනසා, වන්නතු, සංඛානතු, දිසතු, ඕකාසතු, පරිච්ඡේදතු කියන ආකාර 7න් වචනින් මේ ප්‍රගුණ කර ගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවෙන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංඛානතෝ ඒ එක එක කොටාසයක හදවුරුකම දැනගෙන තියෙන්න ඕනේ. දිසතෝ ශරීරයේ නාමයෙන් උඩ දිශාව, නාමයෙන් යට දිශාව කෙනේ කොය දිශාවකද මේ කොට්ටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ කොට්ටාස ශරීරයේ කිසි තැන දැනගෙන තියෙන්න ඕනේ. පරිච්ඡේදතෝ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්න ඕනේ. මේ සත් ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දෙවනු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ, නාතිසීගතෝ, නාතිසනිකතෝ, විච්ඡේප ප්‍රතිබාහනතෝ, පන්නති සමතික්කමතෝ, අනුකුබ්බ මුංචනතෝ, අප්පනාතෝ, සයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරයෙහිවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හත ගැන කෙටියෙන්. වචසා කියන වචනින් සජ්ජායනා කිරීම. ත්‍රිපිටක දාහණී කෙනෙක් වුණත් මේ භාවනා මුලින් පටන් ගන්න ඕනේ වචනින් සජ්ජායනා කිරීම. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා ක්‍රමතහන් වඩන්න ස්වාමීන් වහන්සේලා දෙනම. ඒ දෙනමට ත්‍රිපිටකෙන් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ පොත්පත් වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් පිටක දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොන තරම් හොඳින් මේ වචන ප්‍රගුණද? නම එම මලියදේ මහරහතන් වහන්සේ උපදෙස් දුන්නා ආශ්මතුන් වහන්සේලා මේ කර්මස්ථානය මාස 4ක් වචනේ සජ්ජායනා කරන්න කිව්වා. එයින් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සජ්ජායනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි ස්වාමීන් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සජ්ජායනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සජ්ජායනා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙමෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම තියෙනවා. විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සජ්ජායනා ශීර්ෂය නිමෙන්නේ. ඒක සැලසුම්මයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සන් නහාරෝ අත්ථි අත්ථිමින්ජා වක්ඛං හදයන් යකනම් කිලෝමකම් තිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං පිට්ඨං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. මේම මුළු සිත අගත දින පහක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවසට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්නට ඕනේ. හැබැයි 30 වාරේ කියන්නේ අඩුම ප්‍රමාණයයි. සමාත කාලේ තියෙනවා නම්, සමාත පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරය නෙමෙයි. එකවරට 100ක් වරක් කියමත් වරදක් නැහැ, ඒක වැදගත් වෙනවා. කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 විතරක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව දවසේ 3 විතරක් 3 වරක් කොඩුවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වේලකට 10 වාරයක්. උදේට 10යි, දවල්ට 10යි, රාත්‍රියට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාසියෙන් 32 දවස් 5ක්ම වචනින් කියවනවා. ගොඩාක් සද්ද නගන්නේ. තමන්ට ඇහෙන්න පමණයි. තමන්ද තමන් කියන වචන ඇහෙන්න පමණයි මේක කියවන්නේ. ඊළඟට ප්‍රතිලෝම වාසියෙන් මුත්තං ලසිකා සිංගානිකා හේලෝ වසා අසු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සිම්හම් පිත්තා මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පප්පාසං පිහකං තිලෝමකං යක්ෂණං පදයන් වක්ඛං අට්ටි මින්ජා අට්ටි නහාරු මංසං සචෝ දන්තා නඛාලෝ මාසීසා මෙම අගසිත මුලට එකට කියන්නේ පටිලෝම පටිලෝම වශයෙන් දවස් 5ක්ම අර විදිහට වචනින් කියවන්නට උනේ උදේ වරුවට දසවාරයයි දවල් වරුවට දසවාරයයි සංඝයාට දසවාරයයි එතකොට මෙහෙම දවස් 5ක් පටිලෝම නැවත අනුලෝම වශයෙන් මේ පටිලෝම වශයෙන් දෙකම දවස් 5ක් බැගින් සජ්ජායනා කරන අවශ්‍යතාවය දැන් අපිට 32 අනුලෝම පටිලෝම වශයෙන් කියවන්න ඔක්කොටම කාලය යනවා දවස් 15ක් අද මාසයක් යනවා ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක. කච පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුලුංග පංචකය, මේද චක්කය, මුත්ත චක්කය කියලා. මෙහිම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් කච පංචකය ගන්නවා. දැන් අර 32,015ක් වචනින් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. කච පංචකය. ඉතින් කේසා ලෝමා නඛා දන්තා තචෝ මේම දවස් 5ක්ම මේ වචන පහ පමණක් භාවිත කරන එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින් දවසට කිස් වාරයක් ඊළාට තචෝ දන්තා නඛා ලෝමා කේසා අගසිත මුලට ඒ පහ දවස් 5ක් සජ්ජායනා කරනවා නැත කේසා ලෝමා නඛා දන්තා තචෝ තචෝ දන්තා නඛා ලෝමා කේසා මේම දවස් 5යි දැන් සංජ පංචකයේදම 15ක් ගත 15ක් ගත වෙනවා. ඔය වගේම ඒ පහ නොව ඉක්ම වෙලා ඊළඟ දානවා වක්ක පංචකයේ. ඊළඟ 15ක්ම මන්සන්නහාරෝ අට්ටි අට්ටි මින්ජා වක්කං කියලා 15යි. වක්කං අට්ටි මින්ජා අට්ටි නහාරෝ මන්සං කියා 15යි. මන්සන්නහාරෝ අට්ටි අට්ටි මින්ජා වක්කං වක්කං අට්ටි මින්ජා අට්ටි නහාරෝ මන්සං කියා අනුලෝම ප්‍රතිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙන ওই ටිකටම. ඊළඟට කේසාපටන් වක්කන් දක්වා කොටස් 10ෙම අනුලෝම දවස් 5යි, ප්‍රතිලෝම දවස් 5යි, අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. එතනත් 15ක් යනවා මාස දෙකක් වෙනවා. ඊළඟට පප්පාස පංචකයේ හදයන් යකනම් කිලෝමකම් 30කම් පප්පා සංඛ්‍ය අනුලෝම දවස් 5යි. පප්පාසම් 30කම් කිලෝමකම් යකනම් හදයන් කියා පටිලෝම දවස් 5යි. අනුලෝම පටිලෝම දවස් 5යි. එතනත් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට කේසාපටන් පප්පාසන් දක්වා කොටස් 3ම අනුලෝම දවස් 5යි. කොටස් 3ම පටිලෝම දවස් 5යි. කොටස් 3ම අනුලෝම පටිලෝම දවස් 5යි. දවස් 15ක් යනවා ඒකට. දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් 3 ප්‍රගුණ වෙන්නේ. ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය. ඒකේ අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තුලුංගං අනුලෝම දවස් 5යි. මත්තුලුංගං කරීසං උදරියං අන්තගුණං අන්තං පටිලෝම දවස් 5යි. නැවත අනුලෝම පටිලෝම දවස් 5යි. ඒකට දවස් 15යි. දැන් මාස 3මාරයි. නැවත මුල කේසාපතම් මත්තුලුංගං දක්වා කොටස් 4 මේකාසු කරලා අනුලෝම දවස් 5යි. පටිලෝම දවස් 5යි අනුලෝම පටිලෝම දවස් 5යි දැන් මාස 4ක් යන ඔය කොටසට ඊළඟට ගන්නේ මේද චක්කය ඒ කියන්නේ පිත්තං සිම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ එහෙම අනුලෝම දවස් 5යි මේදෝ සේදෝ ලෝහිතං කුබ්බෝ සිම්හං පිත්තං පටිලෝම දවස් 5යි නැවත අනුලෝම පටිලෝම දවස් 5යි දවස් 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං මේදෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා. දවස් 5ක් පටිලෝම කරනවා. දවස් 5ක් අනුලෝම පටිලෝම කරනවා. දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි. ඊළඟට ගන්න මුත්ත චක්කම් අන්තිම කොටස. ඒ කියන්නේ 80 වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. දවස් 5ක් අනුලෝම. මුත්තං ලසිකා සිංහානිකා කේලෝ වසා 80 පටිලෝම දවස් 5යි. නැවත අනුලෝම පටිලෝම දවස් 5යි. එතන අද මාසයයිනේ නාතතර මුලින්ම වගේ හේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට හේසා දක්වා පරිලෝම දවස් 5යි අනුලෝම පරිලෝම දවස් 5යි දැන් මාස 6ක් ඉරෙනවා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවාමයි. ඒ කියන්නේ දැන් වන්නතෝ සන්තානතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ. ඒ කොටස් කල්ලාක් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශයත් ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේශාවේ වර්ණය, කේශාවේ සටහන, කේශයන්ගේ පිහිටි දිශාව, කේශයන් පිහිටි ස්ථානය, කේශයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙඳ පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමාත කොටස් වැටහීම වර්ණ සංතාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නකේ ඒ ප්‍රතිකූල වශයෙන් වැටෙහෙන්න පේන්න පටන් ගන්නවා. ප්‍රතිකූල වශයෙන් වැටීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතිකූල අරමුණේ ප්‍රථම අධ්‍යාන වශයෙන් සිත සමාධියක් වෙනවා. දැන් අපි සලකා බලමු මනසා. දැන් වචසා සත්‍යයන නෙමේ කිව්වේ ඊළඟ මනසා. මනසා සත්‍යයනටත් මෙවගේ මාස 6ක් නිමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනේ සත්‍යයනා කරන ක්‍රම. ඒ ක්‍රමයටම මාස 6ක් සිකින් ආවර්ජනා කරනවා. මේ වචනේ සත්‍යයනා කිරීම නිෂ්ඵලවන්නේ නැහැ. වචනේ සත්‍යයනා කිරීම නිසා මනසින් සත්‍යයනා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනේ සත්‍යයනා කිරීමේ ප්‍රයෝජනය. අනික් කාරණේ තව වැඩගත්ම කාරණේ මේකයි. මේ ප්‍රතිකූල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහැනේ. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නැහැනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලාන මිනිහ කරන යනකොට යම්කිසි එකක් සමාත තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32ම අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞශල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒකට මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වත්මින් සත්‍යයනා කියන මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යයනාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞශල්‍ය නැත්නම් මානසිකාර කෞශල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුපුබ්බතෝ දැන් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කිව්වනේ. ඒවා තනින් තනින් අතහරින්නේතු අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. මේ අනුලෝම ප්‍රතිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාපිසීගතෝ ඉතා ඉක්මන් නොවි සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කියවන්නට ඕනේ. නාති ශනිකතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ සෙයින් පාලම් ප්‍රමා වෙනවා නම් හිත මිසිරී යනවා. වෙන වෙන අරමුණු වශයෙන් හිත යනවා. ඒක නිසා ඉක්මන්ද නොවි, ප්‍රමාද නොවි, සාන්තව තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙහි කරන්න ඕනේ සිතින්. ඊළඟට වික්කීප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිත නොයෙක් නොයෙක් දේවල් වෙත විසිරී යන්න පුළුවන්. ඒවෙන් වළක්වා ගන්න ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්නට ඕන කියන්නේ එකම කාරණේ වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකත් හිතට අතරක් නෑ. අපි එකම දැන් කේසා, ලෝමා, නඛා, දන්තාම නැවතිලේ කියනවනේ. කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි. කේසා කියනකොට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් ඉතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. එතකොට හිතට එහා මෙහා දුවන්නේ වෙනාවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා විච්ඡේද ප්‍රතිබාහණය කියන්නේ හිත විසිරීම වලකිනු. එවාගෙම පන්නත්ති සමතික්කමනතෝ අනුපුබ්බතෝ මේ අනුපුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිතාගත අගසිත මුලට පංචකවාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් යමක් වැටෙන්නේ නැති වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්න ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියන්නේ. එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. දැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන් කියන්නේ නම ප්‍රතිපෝල සංඥාව. ඒකක පාසා ඒ පිළිකුල අන්නේකට කියනවා කන්නත්ති සමතික්‍රමනතෝ දැන් කේසා රෝමාහිම කී කියති නම් කියවනේ ඒ නම අවශ්‍ය වෙන්නේ ඊට පස්සේ නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණින් පිළිකුලයි සතරණින් පිළිකුලයි කියන දවස වෙන්නේ ඒව පේනවා පිට තරමුණ වෙනවා පාට පේනවා ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහිය නැති වෙනවා ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහිය නැති වෙනවා ඒ වගේම හැඩවුරුකම නිසා ඒ වගේම පිළිකේ තැන නිසා ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුපියන් නිසා පිළිකුල බව වැටහෙනවා ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒකේක කොට්ටාසල නම නෙමෙයි ඒතර කියන්නේ පටික්කුල වචනයයි පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. මේ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. මේ ප්‍රතිභාග නිමිත්ත උද උපචාර සමාධිය ඇති වුණා. මේ ප්‍රතිභාග නිමිත්ත තේලියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. විචාරක විචාර හේතුසුඛ ඒකාග්‍රතාසහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවත මේ ප්‍රතිකෝල වෙනී කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටි අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ. ඒ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධ්‍යානය ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්තාන, පච්චවේකන කියන අංග පහෙන් වසී භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජන කියන්නේ දැන් කේසා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කෝලය මේ පටික්කෝලයේ අරමුණු වේවා පටික්කෝලයේ මේ හිතේට අරමුණු වේවා එළඹ සිටේවා කියලා පටික්කෝල මනසිකාරයේ එළඹ සිටේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට මේ පටික්කෝල අරමුණේ ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට මේ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටේවා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානයේ සමාධිගත වේවා කියන එක සමාපඥණයට මුල පිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වෙලාව නීමේ කරුවේ නැහැ තව. ඉතින් විනාඩි 2ක් විනාඩි 5ක් විනාඩි 10ක් තියෙන්න පුළුවන්. එහෙම සිදුනා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම වශී කරගන්නවා. ඉස්සලා වර්ජන කරනවා, ප්‍රතික්කෝල අරමුණේ ප්‍රතිභාග නිමිති එළඹ සිටීවා, ප්‍රථම ඥානයේ අර්පණා වශයෙන් සමාධිගත වේවා, විනාඩි 2ක් පවතිවා. නැත්නම් විනාඩි 5ක් පවතිනවා කියලා වෙලාව නියම කරගන්න ඕනේ. ඒ වෙලාව නියම කර ගැනීම කියන අදිස්ථාන කියලා. දැන් එතකොට ආවර්ජන, සමාපජ්ජන, අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරේනේ වශයෙන්තාව පුරුදු කරගන්නවා. ඒ කියන්නේ ප්‍රතිකූල අරමුණේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීමා, ප්‍රථම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා, මෙතෙක් වේලා පවතිවා, මෙතෙක් වේලාවේදී නිගිතීමට හැකි වේවා. ඒකට කියන්නේ නැගිටීමේ අවශ්‍යතාව තමයි වෘත්තානා කියන වශයෙන්තාව. එතකොට කෙටි කෙටි වේලාවකින් නැගිටින්න පුරුදු වීමෙන් එතන බලාපොරොත්තු වෙන්නේ. එතකොට ආවර්ජන, සමාපජ්ජන, අදිත්‍යාන, වෘත්තාන කියන හතරම ප්‍රගුණ වුණාට පස්සේ පච්චවේක්ෂණා කියන වශයෙන්තාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේක්ෂණාව කරන්නේ නැහැ. පච්චවේක්ෂණා කියන්නේ ධ්‍යානසිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙතෙක් වේලා පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන හැටි තමන්ගේ හද සන්තාණයට යොමු වී තනිය කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විතර්කය, අරමුණින් ඇසිරීමේ විචාරය, අරමුණේ සිත පිනවීමේ ප්‍රීතිය, අරමුණේ සිත සැපවත් කිරීමේ සුඛය, අරමුණේ සිත දෙන ඒකාග්‍රතාව. මේ පහ වෙන වෙනම ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතික්ෂේප කරන්නේ මේ විචාරකේ, විචාරේ, ප්‍රීතියේ, සුඛේ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒක එකට සම්පින්දණය කරන බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම ඥානෙ ලැබුවානේ. ප්‍රථම ඥානෙ ලැබුවාට පස්සේ එක පාරක් ඊළඟට හැරෙන්නේ නැහැ. මේ ආකාර පහෙන්ම හොඳට ප්‍රගුණ කරලා සියවර දහස් වර මේ සමාධියට සමවදින්නට ඕනේ. ඒක සමාපත්තිය වාගේ පුරුදු කරන්න ඕනේ. ඉතින් තමන් කැමති නම් පැය 2ක්, පැය 4ක්, පැය 8ක්, ඒ තරම් ප්‍රවරුවක්, දවල්ක් ඔය විදිහට හරි ඒ ධ්‍යානෙ සිටින්න පුරුදු වෙන්නට ඕනේ. ඒකෝත් ඒ ධ්‍යානෙ හොඳව හැටි වශයෙන් භාවිතපත් වුනහම ඊළඟ කොට්ටාසයක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. ඉතින් ඊපස්සේ යෝග්‍යවර්ධිත ඡාත ලැබී වෙනවා. ඊට කලින් අමතක කරනම ආපු කොට්ටාසවලදී පවා ප්‍රථම ධ්‍යාන ලබන්න දැන් පුළුවන්. එතකොට නීවරණ යටපත් වෙලා පංච නිවරණ යටපත් වෙලා. මේ නිවරණ යටපත් වීම නිසා කොටා 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම ඥාන අර්පණාව ලබන්න පුළුවන්. ඒකවල දැන් අපි සලකා බලමු. අප්පනාතෝ කිවේ ප්‍රථම ඥානේ සමාප්‍රත්‍යයට යනිමයි සමවැදීමයි. ඊළඟට කයෝච සුත්තන්තා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා. ඒකට කියන අදිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුනෙම කියවෙන්නේ බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදිෂ්ඨික. අදිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා සමාගයේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්න ඕනේ. සමාගයේ සිටීමේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත දීන බවට පත් වෙනවා, දීන නිද්‍රයට ලං වෙනවා. නිවර්ණයකට සමීප වෙනවා, මන් දෝෂාහි භාවය ඇති වෙනවා. නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා. සමාධි නිමිත්තම නිහ කරන්න එපා. ඒක තේරුම මේකයි. දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටින එක විදර්ශනා කරන්න ඕනේ. ඒක විදර්ශනා ක්‍රියම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා. මේ සමාධියේ කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය, ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධි වැඩුවේ මං කියලා කෙනෙක් නෙමෙයි, කුජලයක් නෙමෙයි. සමාධිය වැඩුවේ නාම රූප දෙකක්. ඒ නාම රූප ශ්‍රේණියක් ශ්‍රේණියක් පාසා ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු වෙනුත්. ඒ වගේම ධ්‍යාන සිටි. ධ්‍යාන සිටියේ තිබුණ ධ්‍යානාංග පහ, ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රිලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරයා ධ්‍යාන නිමිත්තේම රැඳී බැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරයා හැම විටම හැම දෙයක් කෙරේ ඇලෙන්නේ නැති කෙනෙක් බවට, මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම වෙනින් නොකළ යුතුයි. අනික ප්‍රඥා නිමිත්ත. ප්‍රඥා කියන්නේ හිතේ රුකු වීම. හිත දිලිමත් කිරීම. දැන් සමාධි හිත දිලිමත් කරගෙන ඉන්නා නම් හිත විසිරී යනවා. වීර්යය වැඩි වෙනවා. වීර්යය වැඩි වෙනකොට සමාධිය බිඳෙනවා. නිසා වීර්යය සමභාවයෙන් තියා ගැනීම දෙවෙනි උපදේශයයි. අනික උපේක්ඛා නිමිත්ත. දැන් සමහර විට වීර්යය නිසිල් වෙලා, සමාධි වීර්යය නැති වෙලා, ඉතින් උපේක්ෂා මිනිස්සුත් ඉතින් දික්පිරි වෙනවා. නිසා මේ වීර්යය වැඩි වෙනකොට වීර්යය වැඩි වුණා කියලා දැනගන්න ඕනේ. වීර්යය අඩු වෙනකොට අඩු වුණ බව දැනගෙන එහිදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට තියෙනවා සීතී භව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. ඒතකොට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින්වර සමාධියේ සිට නීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට ගිරිමත් කරන්නට ඕන. ඒකට කියනවා පග්ගහණී කියලා. සමාධිත නිසිරී යනකොට එතෙන්දී සමාධියේ සිට ශාන්ත බවට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්ඝාණී කියලා. සමාධි සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහී වෙනවා. එතෙන්දී බුදුගුණ සිහි කරමින්, දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕනේ. ඒක නිසා සම්පහන්සුනි කියලා. ඒ වගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධ්‍යානාරමයේ පවතිනකොට තමන්ගේ සිත අධ්‍යක්ෂණය කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා අනීසාදි මුත්‍තිකෝ ලෞකික ආශා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටුවා ගන්නට ඕනේ. ඡන්දය තියා ගන්නට ඕනේ. අනිකක නිබ්බානාදී දතෝ ලෞකික අපේක්ෂාවෙන් තොරව නිර්වාණයෙහිම සිත් පිහිටුවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. මෙන්න මේ කාරණා 6 සිතේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනික තමයි බොජ්ජංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිතේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග 7ක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග 7 වැඩෙනවා. එතෙන්දී යම් වෙලාවක හිතේ වීර්යය වැඩි වුණොත් එහෙම එතෙන්දී ධම්ම විචේ මෙරිය සිහිති කියන තුන නෙවැඩිය යුතුයි. ඒක වඩනකොට හිත මේ වීර්යය වැඩි වෙනවා. එතෙන්දී වඩන්න තෝනේ පස්සද්දි සමාධි උපෙක්ඛා. මේ තුන වඩනකොට නම් වැඩි වෙච්ච වීර්යය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත ලීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට, අලස බවටපත් වෙනවා නම් එතෙන්දී පස්සද්දි සමාධි උපෙක්ඛා නොවඩා ධම්මයේ විදිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසයි. දැන් මෙහෙම සිත විසිරියන්ට නොදී උද්දච්චයට නොදී නීලමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනේ උපදෙස් දෙන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිද මානසිකාර කෞසල්‍ය පුරුදු වෙච්ච යෝගාවචරයා අර දක්ඛින්සාකාරය වචනෙන් 6 මාසයක් සිතින් 6 මාසයක් මෙසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාශ පරිච්ඡේද කියන කර්ම පාණේ පහිනොත් වර්ණ సంతාන ගන්ධ ආශය ඕකාශ කියන ප්‍රතිකූල පහිනොත් තමන් ප්‍රගුණ කරගන්න තෝනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්න නැහැ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නු සත්‍යපංචකයේ දැන් සත්‍යපංචකයේ අරගෙන එහිදී කේසාලෝමා නකාදන්තා තචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස් පුනපේකින් සැදුනා වූ මේ කයෙහි හිස සමමත පිහිටි දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය. අනේ කේසා අත්ථ කියන වචනේ කෙටි තේරුම. මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට කෙනෙක් ගස් පෙනෙල ඇටමින් අතිසයින් කළු පාට ඇත්තාහ. සතහනින් කිතුල් කෙඳිවැනි සතහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටිතැන් වසයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලුව යනමින් පිරිසිදුනා වූ හිස වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් හිස වෙලා සිටි සමමත වියට අගක් තරම් දැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිදීම් නැත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සතහන් වශයෙන්, දිසා වශයෙන්, පිහිටිතැන් වශයෙන්, හිම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලයේ කොහොමද? මේ කයෙහි කේශයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතැන් වශයෙන්ද පිළිකුල්ය. ඉතින් මේ කියුවේ කැතියෙන්නේ මේ එක වචනේ ස්නේහ්වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. ඔය වගේම ලෝමා අත්ථේ ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියා වූ නවානුදහසක් රෝම කූපයන් වූ රෝම නම් කුණප කොටසක් ඇත්තේය. ඒ කිව්වේ අත්ථේ ඉමස්මින් කායේ ලෝමා. ඒකේ රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු පිඟුවන් වර්ණ ඇත්තාහ. සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ. නිසා වශයෙන් උඩ යට දෙදිසා විහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් අතුල් පතුල් හා හිසකේ පිහිටි තැන් හැර සකල ශරීරය වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි ලෙහෙලියේ තරම් බැසගත් මුල් තලයෙන් උඩින් අහසින්ද සරසින් ඔවුනුන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා, තේරුම් කරගන්නවා. අත්ථේ ඉමස්මින් කායේ නඛා මෙකෙස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි නියක් නිසිනිය ප්‍රතුනම් කුණප කොටසක් ඇත්තේය. මේ කයෙහි නිය ප්‍රතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහන් වශයෙන් මාළු පිළේ පොතු වැනි සතහන් ඇත්තාහ. නිසා වශයෙන් දෑතේ නියපොතු උඩ දෙසා විහිද දෙපායේ නියපොතු යට දෙසා විහිද පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් යටින් ඇඟිලි අගමසින්ද උඩින් අහසින්ද පිරිසිදීම් ඇත්තාහ. මේ කයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ය, සතහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන්ගෙන්ද පිළිකුල්ය, පිහිටි තැන් වශයෙන්ද පිළිකුල්ය. මේ කයෙහි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ. සතහනින් නානා සතහන් ඇත්තාහ. උඩුවැන්දෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙනෙ මැටි පිටකෝ බාලු ලබු ඇතවැනි සතහන් ඇත්තාහ. ඉන් දෙපස එක එක දන්තයක් එක මුලක් එකාගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් ඇත්තාහ.

තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, පුණ්‍යමය ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, ඡනසිලිමත් ජීවිතයක් බවට සමුනවා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ, මේ අත්හදා බලාපු භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, මෙලොවම ජාගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයේ තියන්න, ජ්‍යෝති ජ්‍යෝතිපරායන වෙන්න, මෙවැනි භාවනා ක්‍රම අපට අවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාර ලොවේ ලෝතුරා සූපිනිස පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිෂ්ඨාන කරගනිමු. අද මේ දවස විශේෂයෙන්ම සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ අරිහත් වෙදපත් වූ දවස, ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස, අග්‍රස්නාග තානාන්තර ලැබුණු දවස, මහා ශ්‍රාවක සමාගම ඇති වූ දවස, මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඉදමින් රැස්කරගන්නේ මේ කුසලය අපට තුන්දවට පිහිට වෙන ලෝපහළු සාන්තිනායකයන් වහන්සේට බුදුරජාන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝරත් පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ද ගුරු පූජාවක් වේවා. එවාගෙම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය, චිරජීවනයේ හා සද්ධා සීල සත්‍ය ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත්‍ය පරමාර්ථ වශයෙන් පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයක පිළිසා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබුණු ධර්මානිසංසය සෑම දෙනාට දෙලව ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තුම්මේ සදාතේ. අද නවම් පොහෝදා ධර්මානුශාසනාව ප්‍රවත්තු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාදනා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ